සුදා ආදරයට බදු පනවන්නේ. දැන් ගත්තොත් මේ සම මත්තන් වලට බදු පනෙවුවා, සිගරට් බදු පනෙවුවා. ඊටම දැන් කතා බහක් යන ඔය රෝග වලට බලපන් හදවත් සීනි පිටි වර්ග ඊටපස් තෙල් වර්ග වලට බදු පනවලා මේ පරිභෝජන අඩු කරනවා එක. චෝතන ගියොත් මම හිතන්නේ බදු පනවන්න තු අපිට ඉතුරු වෙන්නේ වැටකොළුවේ පතුවලයි විතරයි. ඒත් ඔක්කොටම බදු පනවන්න වෙනවා. මේ මේ જાති බොරු කරමින් ආයි බදු ගන්න එන්නේ ඇයි? කරා ආර්ථිකයක්. ඒ නිසා ආර්ථික වැඩිපුලක් ආණ්ඩුවට නැහැ. ඒ ප්‍රශ්නත් මේක ඇස්සේ අත ගහලා තියෙන්නේ. මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නේ පතරම් කරගෙන දැන් මේ එක එක ක්‍රීඩා කරන් දීපු ඉඩකඩ හොඳට මැටි. මේ ප්‍රශ්නේ මානවකම් රැකලා මානවකම් සම්බන්ධ දේශීය පරීක්ෂණ කරලා ජාත්‍යන්තර ඇඟිලි ගැස්සීම් වලින් තොරව මේක ඉටු කරන්න කියන එක බලතරන් හොන්ති ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මැදිහත් එපා. මේ ප්‍රශ්න වලින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට කරන්න එපා. ඒ සැබෑ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව වහ මැදිහත් වෙනවා කියන බලතරන් කරන්න ඕනකම තියෙනවා.